සන්දේ පස්සේ කාටද සහාය දෙනවා කියලා දෙමළ ජාතික සන්ධාන තමයි තීරණ ගන්නෙ. ඒක දේශපාලන විසඳුම සම්බන්ධයෙන්. ඒක මොන හරි මේ එක පක්ෂවලින් තියෙන ඡන්ද ප්‍රතිඵල අනුව මොනව විදියට කටවතු කරන්න සූදානම් කරනවා කියලා බලාපොරොත්තු වෙලා තමයි මේ විපක්ෂේ වාඩි වෙලා ඉඳගෙන කාටද සපෝට් කරන්න පුළුවන්ද කියලා දෙමළ ජාතික සන්ධානේ ඒ වෙලාව තමයි තීරණ ගන්න ඉඩ තියෙන්නේ.